පිංහතුනි, කෝසල ජනපදයේ එක්තරා මහිතෙ තුදූ කියන ගම වෙන්න ඕන. ඒ ග්‍රාමයේ හිටියා එක්තරා බ්‍රාහ්මණී, කොසල් මහරජුරුවන්ගේ පුරෝහිත බමුණාගේ පුත්‍රයෙක්. ඒ බ්‍රාහ්මණයාගේ නම තෝදෙය්ය. මේ මනුස්සයා හරි ලෝභයි. 87 කෝටියක් ධනේ තියෙද්දි දරුවන්ට කියන්නේ, එක දරුවයි පුතයි හිටි සුබ කියලා මානවකේ. පුතේ කහවනුවක් වුණත් වියදම් වුණොත් ඒක වියදම් වීමක් මිසක් රැස්වීමක් නෙවෙයි. ධනේ කියන්නේ වහා වියදම් වෙන දෙයක්, නැති වී යන දෙයක්. ඒ නිසා වියදම් කරන්න එපා. බලාපන් මේ මීමැස්සෝ, මීමැස්සෝ වුණත් ගෙනල්ලා රැස් කරනවා. උඹත් එහෙම කරපන්. වේයෝ වුණත් තුඹසක් ගොඩ කරනවා. ඒ වගේ උඹ ධනේ ගොඩ කරපන් කියලා ධනේ රැස් කිරීමේ බණ තාත්තා පුතාට කියලා දුන්නා. ඒ තෝදෙය බ්‍රාහ්මණයාගේ ගමේම රහතන් වහන්සේලා වැඩ ඉන්න ආරාම වනසෙනසුන් තිබිලත් අතින් දන් හැන්දක් බෙදුවේ නැහැ. ඉල්ලාගෙන ඉන මිනිසෙකුට යමක් දුන්නේ නැහැ. මිනිසෙකුට පාරක්වත් කියලා නැහැ. මේ මිනිසයා මැරුණාට පස්සේ මේ නිරේට යන්න පොඩි විරාමයක් විදිහට, ගොඩාක් කර්මවල එහෙම තියෙනවා, නිරේට යන්න පොඩි විරාමයක් විදිහට තිරිසන් ලෝකෙ උපදිනවා. තෝදෙය බමුණන් යමකටද ලෝභ කළේ, ඒ ලෝභ කරපු ගෙදරම සුනකෙක් වෙලා ඉපදුනා. ඊටකොට අර සුභ මහානවකයාට තලින් තාත්ත නිසා අර සෙනෙහස උපදිනවා. ලස්සන දැන් අර බලු පෙටිය ගෙනල්ලා නාවලා, ඊට පස්සේ හොඳ යහනක සතප්පවල දැන් ඔන්න බලු පෙටිය ගෙදර ආදරෙන් තියාගෙන ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් දුටුවා මේ ගෙදර ඉන්න බලු පෙටියා, මේ ගෙදර හිටපු තෝදෙය බ්‍රාහ්මණයා. මේ බල්ල චුත වෙලා කයි බිඳලා මරණින් මත්තේ නිරේ උපදිනවා. ඔහුගේ ගමන වෙනස් කරන්න බෑ. නමුත් මේ තාත්තගේ ආරයට යන මානවකයා වෙනස් කරන්න පුළුවන්. ඔහුට සරණ සීලය දෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ ඉදා පින්ඩ පාන්තේ වඩින ගමන් තෝදෙය බ්‍රාහ්මණයාගේ නිවසේ දොරටුවට වැඩියා. එදා සුභ මානවකයා නිවසේ නැති දවසක් දොරටුව ළඟ භාග්‍යවතුන් වහන්සේ දුටු ගමන් අර මේ බලු පැටියා කෑ ගහගෙන බුරාගෙන අර දොරටුව පැත්තට දුවගෙන ගියා. භාග්‍යවතුන් වහන්සේ එසැනින් ඇහුවා, ඈතෝදෙය, මනුස්ස ලෝකෙ ඉදින් යමක් නොදී ඉඳලා තිරිසන් ලෝකෙ ඉපදිලා දැන් සම්මා සම්බුදුරයෙකුට බුරලා නිරේ විඳවන්න හදන්නේ කියලා. තවත් කර්ම රැස් කරගන්නවා දෙව බුදුවරුන්ට බුරලා. එසැනින් බුරාගෙන ගිය බල්ල නතර වුණා. අනේ මේ ශ්‍රමණයන් වහන්සේ මාව අඳුනගත්තා කියලා ඔහුට පෙර ජීවිතේ දැනෙන්න ගත්තා. වලිගේ හංගගෙන එයි ළඟට පොඩි හඬක් දාගෙන මේ බලු පැටිය පස්සෙන් පස්සට ගිහිල්ලා පිළිකන්නේ වතුර උණු කරන දරලිපේ නිවිච්ච අළු අතර අළු නාගෙන ගුළු වෙලා ඔළුව හංගගෙන හිටියා. කවදාවත් මේ බලු පැටියා අළුවල බුදියලා නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වැඩියා. සුභ මානවකයා ගෙදර එනකොට අර බල්ලා කලින් විදියට වලගේ හොල්ලාගෙන ළඟට එන්නේ නැහැ. බල්ලට වෙනම තියෙන අර හරි ගැසලා තියෙන යහනේ බල්ලා බුදිත් නැහැ. අලු ගුඩි සුභ මානවකයා ඇහුවා, මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඊට පස්සේ ගෙදර අය කිව්වා, අපි ගැහුවෙත් නැහැ, මොකවත් කළේ නැහැ. ශ්‍රමණ බවක් ගෞතමයෝ ඔබගේ පියාගේ නමින් මොහුට කතා කළා. ඔබගේ පියානම් බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච කෙනෙක්, බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච ඔබගේ පියාගේ නම කිව්වා කියලා මේ බල්ලා ශෝකයට පත් වෙලා. ස්වාමි භක්තියෙන් ශෝකයට පත් වෙලා මේ දුක කිව්ව ප්‍රකාශ කරන්න. මොන ගෙදර වැඩකාර කරන එකගේ බණ. ඊට පස්සේ මෙයාට හොඳටම ආවේ කියනවා තෝදී මේ සුභමානකයට. ඇයි සුභමානක කිව්ව අපේ පියාණන් කයිබිඳි මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකේ ගියේ. ඒ බ්‍රහ්ම ලෝකේ ගියත් පියාට අගෞරව කරනවා මේ බල්ලාන්ට මේ මගේ පියාගේ නම කියලා. ඒ නිසා මේ ශ්‍රමණ බවක් ගෞතමයෝ දුරදිග බලන් නැතුව කතා කරනවා මං හොඳ පාඩමක් උගන්වන්නම් කියලා ගියා. ඒ කාගේ බණද? ඒ සුභමානකයාගේ බණ. එක එක්කෙනා තම තමන්ගේ දේවල් කියනවා. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙවුරන් වෙහෙරි වැඩි හිටියේ. එදා තෝදෙය බමුණාගේ පුත්‍ර වූ සුභමානවකයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි. භාග්‍යවතුන් වහන්සේ ළඟට ආව ගමන් එකපාරම ඇවා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ අද මාගේ නිවසට වැඩියාද? මේ මානවකේ මම ඔබගේ නිවසට වැඩියා. එතන මාරි කතා සංවාපයක් වුණාද? මානවකේ ඒ පැමිණි සුනකයා කලින් ජීවිතයේ ඔබගේ පියා මේ නැති වෙච්ච තෝදී බ්‍රාහ්මණය ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ එසේ කියන්න එපා. මාගේ පියා බඹල උපන් භාග්‍යතුන් වහන්සේ වදාලා සුභමානවකේ ඔය බල්ලා හොඳට නාවලා හොඳ යහනක නිදි කරවලා ඔළුව අත ගන්න. පියා ඔබට නොකියු ධනේ තියෙනවා. ඒ නොකියු ඔයා ඔබට නොකියපු ධනය ඔබ දන්නේ නැති ධනය ඒ සුනකයාගේ අත මේ ඔළුව අතක ගහන්න කිව්වා. දැන් සුභමානකයා කිව්වා අපේ තාත්තගේ මිරි වෙඩි සංගල හැරන් හැරේතිය ඔය වගේ දේවල් නැහැ තිබ්බ තැන. ඒව අහන්න කිව්වා. ඊට පස්සේ සුභමානකයා කල්පනා කළා හරි මං ගිහිල්ලා බලන්නම්කෝ මේ කතාව වැරදි වුණොත් මං ආපහු එන. හරි ගියොත් ඉතින් ලැබෙනවා වස්තුව ලැබෙනවා. කොහොමද කියලා ගෙදරට ගිහිල්ලා දැන් ආපු විදියට සැරදා ගන්න බැරි වුණා. ගිහිල්ලා අර බල්ලා දැන් බලන්න තාත්තගේ ධනෙ කොහෙද තිබ්බේ කියලා පුතාට කියන්නේ නැතුම් අර තෝදෙය මැරිලා තියෙනවා. වේවුලා වේවුලා යන්ට යනකොට ආධාරකයක් විදියට පාවිච්චි කරපු රන් සැරේටියත් මැරෙන්න කලින් හංගලා දාගෙන හිටපු පාවාන් සංගලත් හංගලා මැරෙන්න කලින්. මිනිසුන්ගේ ලෝභකම් වල ධර්ම බලන්න. ඊට පස්සේ අර මේ සුභමානවකයා අර විදියට නාවල ඔළුව අත ගාලා බල්ලත් ටිකක් නිින්ද අඩවන් වේගෙන යනකොට කිව්වා තාත්තේ හැරේටියකෝ තාත්තේ මිරිවැඩි සංගලකෝ කියන අර බල්ල එකපාරම නැගිට්ටා. ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා වත්තේ කෙළවර කකුලෙන් හාරනවා. එතන බිම හාරනකොට මෙන්න රම් මිරිවැඩි සංගල මතුවෙනවා සැරේටි මතුවෙනවා. පුදුම හිතුණා මේ තාත්තනේ කිය ශ්‍රමණ බවක් ගෞතමයන් ඇත්තනි කියන්නේ කිය. මෝගේ හිතේ බොහෝ කාලයක් තිබ්බ ප්‍රශ්න තිබ්බා මේ මිනිස්සු අඩුවයි එසෙම මැරෙනවා සමහර අය දීර්ඝායුෂ වෙනවා අපි පොසත් අර දුප්පත් මිනිස්සු ඉන්නවා සමහර අය ලෙඩ වෙනවා සමහර අය ලෙඩ අඩුයි. ඊට පස්සේ සමහර අය නුවණක්කාරයි සමහර අය නුවණ අඩුයි සමහර අය කුලවත් සමහර අය හීන කුලිය උපදිනවා. ඉතින් ඇත්තටම මෙයා කටින් කියන්නේ නැති වුණාට මහා බ්‍රහ්මයා සියල්ල මැව්වා කියලා පිළිගෙන හිටියට හිත ඇතුලේ ප්‍රශ්න තිබ්බා ඇයි මේ වෙනස් විදිහට මැව්වේ මොකද්ද මේ වෙන්නේ. මෙයාට හිතුණා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ඇත්ත කියන කෙනෙක්. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේට මෙලෝ පරලෝ පේන කෙනෙක්. මාගේ පියාගේ උප්පත්ති කිව්වා. මෙහෙම වෙන්න හේතු දන්නවා. ඒ නිසා මගේ හිතේ තියෙන ප්‍රශ්න අහන්ට සුදුසු කෙනෙක් කියලා එහි මොහොතේම දෙවුරම් හිරට ගියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සමග සතුටුණානේ භාග්‍යතුන් වහන්සේ හරි ඒ ප්‍රියා අපේ කියලා. පස්සේ වාඩි වෙලා ඇව්ව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ මේ මිනිස් ඌ මනුස්සයෝ වෙලා උපදින අයගේ උස් පහක්කම් තියෙනවා. ඒකට හේතු මොකද්ද ප්‍රත්‍ය මොකද්ද? අල්ප ආයුෂ තියෙන අය දීර්ඝ ආයුෂ තියෙන අය ඉන්නවා. ආබාධ අඩු අය ආබාධ වැඩි අය ඉන්නවා. විරූපී අය ඉන්නවා රූප ස්වභාව ඇති අය ඉන්නවා. ආනුභාව ඇති අය ඉන්නවා. මහේසාක්‍ය නොවන අය ඉන්නවා. ඊට පස්සේ බහුභෝග අඩු අය ඉන්නවා වැඩි අය ඉන්නවා. කුලයෙන් උසස් අය ඉන්නවා කුලයෙන් හීන අය ඉන්නවා. ප්‍රඥාව හොඳට තියෙන අය ඉන්නවා ප්‍රඥාව නැති අය ඉන්නවා. මේ විදිහට මිනිස්සු අතර මිනිස්සු වෙලාම ඉපදිලා කෙනෙක්ගේ මේ ලාමක උස් බවක් හැදුනේ කොහොමද? ඇයි මෙහෙම වෙනස්කම්? බුදුරජාන් වහන්සේ වදාලා කම්මස්සකා මානව සත්ත කම්මස්ස කෝමි කම්ම දායාදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසතන. බුදුරජාණන් වහන්සේ වදාලා ස්මානකය මේකට හේතුව තමයි කර්මය. කර්මය තමාගේ දේ කරගෙන කර්මය දෑවැද්ද කරගෙන ඇවිල්ලා කර්මය උප්පත්ති ස්ථානය කරගෙන ඇවිල්ලා කර්මය තමන්ගේ ඥාතියා කරගෙන කර්මය පිළිසරගෙන කරගෙන මේ සත්වයෝ ඉන්නේ. කර්මය විසින් තමයි උස් පහත්කම් බේද හදන්නේ. මේ සත්වයන් අතර වෙනස්කම් හදන්නේ කර්මය විසින්. එකම ගෙදර පස් දෙනා පස් විදිහක් නැතිවත් ඒද පසක තැබේවා. එක කුසේ ඉපදිලා එකට ඉපදෙන නිවුන් දරුවෝ දෙන්න දෙවිදිහක් නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා නිහඬ වුණා. එච්චර දැන් මෙයාට තේරෙන්නේ නැහැ මේක කියනවා බවක් ගෞතමයන් වහන්සේ කෙටියෙන් කිව්වේ. අනේ මට විස්තර කරලා දෙන්න කොහොමද මේක වෙන්නේ කියලා බවක් ගෞතමයන් වහන්සේ විස්තර කරලා දෙනකොට මම හොඳට අහගෙන ඉන්නා. එහෙනම් තරුණය කන් යොමු කරන්න මා කර්ම විභාගය කියලා දෙන්න. පින්වත් තරුණය මෙහිලා නැතන් ස්ත්‍රියක් හෝ පුරුෂේ සතුන් මරණ කෙනෙක් වෙලා ඉන්නවා. ඔහු සත්තු මරනවා රෞද්‍රයි අත්වල ලේ තැවරිලා සතුන් වැනසීමේ යෙදී ඉන්නවා. ප්‍රාණීන් කෙරෙහි දයා නෑ. රබ්බ පානේසු සියලු ප්‍රාණීන් කෙරෙහි දයා රහිතව ඉන්නවා. ඉතින් මෙයා මේ විදිහට ප්‍රාණඝාත කර්ම කර කර ඉඳලා කය විඳලා මරණින් මත්තේ නිරේ උපදිනවා. හැබැයි මානවකය යම් විදිහකට නිරේ උපදින්නේ නැතුව මිනිස් ලෝකෙකට ආවොත් ඒ මිනිස් ලෝක වෙනත් පිනක් නිසා මිනිස් ලෝකෙකට ආවොත් ප්‍රාණඝාත කරපු කර්මයේ මුල් වෙලා ඔව් උපදින තැන ආයුෂාඩු. මේක තමයි අල්ප ආයුෂේ ප්‍රතිපදාව ප්‍රාණඝාතය සත්තු මරණය. නිරේ උපදිනවා යම් හේකින් නිරේ උපදින්නේ නැතුව මිනිස්සු අතර ඉපදුනොත් ආයුෂාඩු. බඩේදී මැරෙනවා ඉපදෙද්දී මැරෙනවා චූටි කාලේ මැරෙනවා. එහෙනම් සමහර අම්මලාගේ පුංචි දරුවෝ මැරෙන්නේ සමහර ගෙවල් වල පුංචි දරුවන් තරුණ වයසේ මේ මැරෙන්නේ හේතු මොකද්ද? ඒ දෙමව්පියන්ගේ අවාසනාවක් දෙමව්පියන් කර්මයක් කියන කාරණාවටත් වඩා ඒ දරුවා ගෙනාපු ආයස. ඇයි ඔහුට ආයස අඩුනේ? ඔහුම සංසාරේ කරපු ප්‍රාණඝාතය. තමන්ගේ හිත මිත්‍ර ප්‍රිය මනාප අය දරුවන් ඥාතීන් අඩු වයසින් මැරෙනකොට ඒ දුක වාවා ගන්න බැරි මිනිස්සු උපනෝපන් ජීවිතේ උඹට මෙහෙම වෙන්න එපා කියලා අඬනවා වැළපෙනවා. කළ යුත්තේ තමන් ප්‍රාණඝාතයෙන් වැළකීමයි. එයා කර්මානුරූපව ගියා. මටත් සංසාරයේ මෙවැනි ඉරණමක් ලැබෙනවා කියලා කල්පනා කරන්න ඕන. තමන් සත්තු මරණා නම් ප්‍රාණඝාතේ නම් පින්වත්නි කරන්න එපා. සතුන් නම් මරන්න එපා. ඒ කර්ම එනවා තමන්ගේ පිටිපස්සේ. අඩු ආයසෙන් නැහැ. මේ බුද්ධ ශාසනයක් තියෙන කාලේක කුසල් දහම් පින් දහම් රැස් කරගන්න පුළුවන් කාලේ කඩු වයසෙන් මැරුණොත් අපරාධය. ඊළඟට යා මැරිලා යන්නේ නිරේ නම් අඩු වයසෙන් මැරිලා නිරේ යනවා කියන්නේ නිරේ ගමන කොච්චර ඉක්මන් කරගන්නවද? නිරේ ගමන තිරිසන් ලෝක ප්‍රේත අසුර ලෝක වලට යනවනම් එයාගේ ගමන කොච්චර ඉක්මන් කරගන්නවද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් තරුණේ මෙහිලා ඇතන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්තු මරන්න නැතුව වාසය කරනවා. සතුන් කෙරෙහි දඬු මුගුරු අත්හැරලා අභියාස අත්හැරලා සත්තු මරන්න ලැජ්ජයි බයයි. ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරනවා. මෙයා කය බිඳලා මරණය මැත්තේ දෙව්ලොව උපදිනවා. යම් හේකෙන් දෙව්ලොව ඉපදුන් නැත්තම් මනුස්ස ලෝකයට ආවට පස්සේ ආයුෂ වැඩි දීර්ඝායුෂයි. පින්වතුනි අදටත් ඉන්නවනේ අවුරුදු 100ට වැඩි ජීවත් වෙන අය. අවුරුදු 100ට වැඩි ජීවත් වෙන අය අදටත් ඉන්නවා. දීර්ඝායස ඒ අතරින් අවුරුදු 40-50 වෙනකොට මැරෙන මිනිස්සු තියෙනවා. මේ තරුණ ළමයි සිය දිවිහානි කරගන්නවා. හදිසි අනතුරු වලින් මැරෙනවා. මරණයට මොන විදිහේ ක්‍රමයක් හැදුනත් මූලික ස්වභාවය තමයි ආයස අඩුයි. වෙන පස්සර රියානතර කියලා පුංචි ළමයෙක් මැරුණා නම් තරුණ ළමයෙක් මැරුණා නම් අපි රියානතරක් කියන වචනේ දැම්මට එතන තියෙන්නේ ආයස අඩුයි. ඉතින් ඒ බස් එකේම ඉන්න චූටි ළමයි බේරෙනවා. ඒ බස් එකේම ඉන්න තරුණයි නැහැ. උඩ කෙනෙක් බේරන්නත් කෙනෙක් මැරෙන්නත් ඉදිරිපත් වුණේ මොකද්ද? කර්මය. තමන්ම සංසාරය කරපු දේවල් බලන්න. මෙතෙක් කාලයක් අපි නොමැරී ජීවත් වෙච්ච නිසා නේද අපිට මේ බුදුබණ පද ටිකවත් අහන්න තියෙන්නේ? අපි අතින් පිනක් දහමක් කුසලයක් කරන්නේ. අපි අඩු ආයසෙන් මැරුණා නම් පව් කන්දරාවක් එක මැරෙන්නේ. පින් කරන්න කලින් බණ දහම් අහන්න කලින් මැරෙන්නේ. ඒ නිසා ආයුෂ කියන එක හරි උපකාරයි. ඊට පස්සේ ඔන්න දැන් ආයුෂ අඩු වෙන්න වැඩි වෙන්න හේතුව මොකද්ද කියලා දැන් ඔබ දන්නවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ කර්ම කර්මඵල විපාක දන්න කර්මය ගැන දසබල ඥානයෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. පින්පව්වල විපාක මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ සූත්‍ර දේශනාව බොහෝ දෙනෙක් දන්නවා අහලා තියෙනවා. නමුත් පින්වතුනි මේවා නිතර නිතර අපිට ඇහෙන්න ඕන. මේ ඇත්තන්ගේ දරු මුණුපුරන්ට පරම්පරා ගණනාවකට මේ පින්පව් විස්තරී කියලා දෙන්නේ ඔබට බොහෝ පින් රැස් වෙනවා. අකුසල් වලින් මුදවන්න. ඉතින් පින්වතුනි ඔන්න සමහර අයන සත්තු මරන්නේ. හැබැයි සත්තුන්ට වද දෙන්න ආසයි. ගල් වලින් ගහනවා, ලී වලින් ගහනවා, පන්නනවා. සත්තුන්ට හිංසා කරනවා. එතකොට මේ ගල් වලින් දණු මුගුරු වලින් සත්තුන්ට හිංසා කළාම හැබැයි මරන්නේ හිංසා කරනවා. සත්තු මැරුවොත් විපාකේ ආයස අඩුයි. සත්තුන්ට හිංසා කිරීමේ විපාක තමයි කය බිඳිලා මරණයෙන් මත්තේ නිරේ උපදිනවා. මනුසුලෝ නිරේ යන්නේ නැතුව මනුසුලෝකෙට ආවොත් එහෙම ලෙඩ වැඩි. ඔන්න උපන්දා ඉඳලා ලෙඩ වැඩි වෙන්න හතර හන්දිවලම ලෙඩ ඇති වෙන්න, ලෙඩ නැති දවසක් නැති වෙන්න හේතුව සත්තුන්ට හිංසා කිරීම. දැන් ඔය සමහර අය පින්වතුනි හිංසා කියන්නේ ඌරෝ මරණ තැන්වල ඌරාගේ බඩ සුද්ධ වෙන්න ගොජ ගොජ ගාලා පැහෙන උණු වතුර පොනවා. මම දැකලා නැහැ, අහලා තියෙනවා. ඊළඟට ඌරාගේ ඇඟේ මස් මෙලෙක් වෙන්න ඌරා මරන්න කලින් පොළුවලින් තලලා තලලා ඇඟ උදුම් වනවා. එහෙමලු ඌරා මරන් සමහර තැන්වල මරනවා කියන්නේ. කොහොම දීතකොට සත්ව හිංසාව මරණක වෙනම පාපයක් තඩිබානක වෙනම පාපයක් සත්ව හිංසාව ඊළඟට සතුන්ගේ තටු කපලව විකුණන්න තියාගෙන ඉන්නවා එක්කම සත්ව හිංසාව ඊළඟට තව විශේෂ කාරණාවක් තියෙනවා දැන් මේ මම අහලා තියෙනවා ඔය එක එක මාළු ඇති කරන තැන්වල එක මාළුවෙක් ගැන මට විස්තර කිව්ව ඒ මාළුවා පුංචි මාළුවෙක් එයාට කියන්නේ ෆයිටර්ස්ලා කියලා ඒ මාළුවාගේ වරල් දික් කරන්න කරන්නේ මා ඒ මාළුවන්ට තමන්ගේම වර්ගයේ මාළුව පෙන්වන්න බැ තරහ ලූ මම හරියටම දන්නේ ඊට පස්සේ මාළුව දෙන්නේ වෙනම බෝතල් දෙකකට හෝ ටැංකි දෙකකට ලං කරලා දානවා ඒතර ඒ මාළුව දෙන්න දෙපැත්තේම අර ටැංකි දෙකෙන් ඇවිල්ලා මේ ඇඟ පුප්පනවා ඇඟ පුප්පන්න වරල් දික් වෙන ඒතර එයාලගේ ලස්සන වරලට ආසාවෙන් අර විදිහට මාළුව දෙන්න ලං කරලා තියෙනවා එතකොට තමන්ට ආස්වාදයක් විඳින්න සත්තුන් තුල ද්වේෂය උපදවන ඒ කර්මය කරගහගෙන යන්න ඕන. ලේසි නෑ. මේ විදිහට සත්ව හිංසාව. ඇයි කෙනෙකුගේ හිතේ ද්වේෂය උපදින හිංසාවනේ. මේ විදිහට කර්ම තියෙනවා. එතකොට මෙලෝ විපාක දෙන කර්ම කියලා මේ මහාචාර්යවරයෙක්ගේ පොතක් තිබුණානේ ඒ පොතේ දැක්කා එතුමා හරක් මරණ තැන්වල දැකලා තියෙන එක හරක් මරණ මිනිස්සෙගේ ලොකුම ආශාව තමයි මේක ඒ තමයි පොඩි වහු පැටියෙක් මරන්න ගිහින වහු පැටියෙක් අම්මගෙන් කිරි බොන දවස් දෙකක් ඒ වහු පැටියට කිරි බොන්න දෙන්න නැතුව ඉන්නවා ඊට පස්සේ කිරි බොන්න දෙන්නේ නැතුව ඉඳලා ඒ වහු පැටිය දැන් අර මරන්න කලින් එළ දෙන ගාවට දානවා. එතකොට අර බඩගින්නට අර වහු පැටිය ගොඩාක් කිරි බොනවා. කිරි බීලා ඉවර වෙච්ච ගමන් මොකද කරන්නේ? වහු පැටියගේ බෙල්ල කපනවා. කපලා ඉවර වෙලා අර වහු පැටියාගේ බඩ පළලා අර කිරි වලින් පිරිච්ච බොක්ක දෙපැත්තෙන් ගැට ගැට ගහලා තම්බලා කනවා. මෙහෙමත් මනුස්ස ලෝකේ ක්‍රූර මිනිස්සු ජීවත් වෙනවා. තව හරක් මරන මිනිස්සෙක් ඉදලා තියෙනවා හරක්ගේ ඇස්ම කන් දාසරලා. දිව කපල කාලා තිනවා පන පිටින් හරකගේ දිවේලියට ඇදලා උයලා කාලා තිනවා. මිනිස් ඊළඟට සමහර පළාත්වල මම අහලා තිනවා ඔය හරක් හොරු ඉන්න පැතිවල හරක ගැට ගහලා තියෙද්දී පන පිටින් ගාත කපාගෙන ගිහිල්ලා තිනවා. දැන් බලන්න මැරුවේ නෑ. දඬුවන් දුන්නා හිංසා කළා පීඩා කළා ඔවුන් උපනෝපන් ජීවිතේ නිරේ උපදිනවා මනුස්ස ලෝකෙට ආවොත් ලෙඩ වැඩි දැන් මිනිසු කියනවා මට අර ලෙඩේ මේ ලෙඩේ කියලා ඊටකට ලෙඩ වැඩි වෙන්න හේතුව කර්ම විපාක අපිට පේනවා නම් අපිම කරපියෝ ලෙඩ තමන්ට ලෙඩ දුක් කියලා තේරෙන මිනිසු කර්ම විපාක විශ්වාස කරනවා නම් කවදා සත්තුන් හිංසා කරන්නේ ළමයෙකුටවත් සත්තුන් හිංසා කරන්න එපා කියලා හොඳ නෑ මේ කර්ම එනවා ඊට පස්සේ පින්වත්නි ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා ඔයි තමයි කිව්වා ආබාධ වැඩි ප්‍රතිපදාව ඊළඟට දැන් ඔකේ තව තියෙනවා යුද්ධවලට ගිහිල්ලා ඔය සමහර අය යුද්ධවලට ගිහිල්ලා යුද්ධවලදී ගොඩාක් හිංසාවල් කරනවා. ඒ වගේ මනස ලෝක ඉපදුනාට පස්සේ ආබාධ වැඩි. දැන් බලන්න ලංකාවේ අබේ භූමියද වැඩි, රෝහල්ද වැඩි. දෙක සත්තු නිදහස් කරන තැන් අඩුයි. නමුත් සත්තුන්ට හිංසා කිරීමේ විපාක විඳින තැන් වැඩි. මේ පිටිපස්සේ කර්ම විපාක අපි අතින් උනත් සංසාරේ කොච්චරව වෙන්නේ දැන් මේ ධර්මයක් අහන නිසානේ අපි දන්නේ මේක. දැන් බටහිර රටවල් වල වෙනත් ආගම් වල හිතන්නේ සත්තු කියන්නේ අපිට කණ්ඩ ඉපදිච්ච జాතියක්. කියන්නේ අපේ ආහාරයක් වෙනස දෙවියෝ මවලා කියලා හිතන්නේ. මේකයි. තායිවානයේ මිනිස්සු කතා කරනවා කියන්නේ අහසින් යන ගුවන් යානේ හැර ආසින් යන ඕනම සතෙක් කාන්ත කැපයි. මුහුද යන නැව හැර මුහුදේ තියෙන ජලයේ තියෙන ඕන දෙයක් කාන්ත කැපයි. මේ ගොඩබිම වාහනයක් හැර අනිත් ඕන දෙයක් කාන්ත කැපයි. ඒ නිසා තමයි චීනේ මිනිමස් පවා කන්නේ. චීනේ මිනිමස් කනවා. ගොඩක් මිනිසු දරුවෝ බඩේ ඉතින් ඒ දරුවෝ දරු කලල තම්බල කනවා. මේ වගේ කෝර ප්‍රතිපදා මේ සමාජයේ පැතිරිලා තියෙනවා. ප්‍රාණඝාතයේ හිංසාව එහිලා කර්ම විපාක නිරේ විපාක විඳිනවා. මනස ලෝකයට ආවට පස්සේ ආයස අඩු රෝගාබාධ වැඩි ජීවිත බවට පත් වෙනවා. ඊට පස්සේ යම්කිසි කෙනෙක් සත්තුන්ට හිංසා කරන්නේ නැත්තම් කරදර පීඩා කරන්නේ නැත්තම් ඔවුන් මනස ලෝකයේ ඉපදුනාට පස්සේ දෙව්ලෝක උපදිනවා. සත්තුන්ට දයා කරුණාව දැක්වීම මුල් කරගෙන මනස ලෝකයේ ඉපදුනොත් එහෙම අඩු ආබාධ සමහර වයසකැත්තු ඉන්නවා බෙහෙත් පිටක් දීලා නැහැ අඩු ආබාධ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කාරණාවක්. ඔන්න මෙහිලා ඇතන් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ක්‍රෝධ කරනවා නම් බහුල වශයෙන් තරහින් ඉන්නවා නම් පොඩි දෙයක් කිව්වත් බලවත්ව ගැටෙනවා නම් කිපෙනවා නම් තරහ ඇති කරගන්නවා නම් දැඩි බවට පත් වෙනවා නම් කෝපෙන් ද්වේෂෙන් නොසතුටින් කෝපයත් ද්වේෂයත් නොසතුටත් පළ කරනවා. ඉතින් ඔහු මේ රැස් කරගත්ත කර්මයෙන් කය බිඳිලා නිරේ යන්න පුළුවන්. තරහයෙන් පුපුරවා පුපුරවා හිටපු කර්මෙන් නිරේ යන්න පුළුවන්. නිරේ යන්නේ නැතුව මනුස්ස ලෝකෙකට ආව රූපේ ලස්සන නැහැ. විරූපී. එහෙනම් තමන්ගේ රූපේ ලස්සන නැත්තම් හැඩ වැඩ නැත්තම් ඒක විපාක තරහ කලින් ජීවිතේ තරහ එරන්. හොස්ස ළඟින් මැස්ස යන්න. පුපුරවා පුපුරවා ඉඳලා. ඒ විදිහටම උපදිනවා. දැනුත් තරහ ගන්නවා සංසාරෙටත් මේක අරන් යනවා. ඒ නිසා මේ තමයි ලස්සන වීමේ රහස. ඒ තමයි මෛත්‍රිය පැතිරෙ. තරහින් කෝපයෙන් හිටියොත් අන් අය දැක්කත් අහක බලා ගන්න විරූපී හැඩ වැඩක් නැති ජීවිතේම අඳුරු කරගන්න රූපයක් බවට තරහ. කියන්නේ තරහයෙන් පුපුරපුර ඉන්න කෙනෙකුට කවුරුත් කැමති නැහැ. ඒ වගේ චරිතයක් Taman ලැබෙනවා. Tamanට අනිත් අය කැමති නැහැ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් ওই තමයි කව රූපේ ලස්සන නැති වෙන ප්‍රතිපදාව. බුදු කෙනෙක් මේ දේශනා කරා. යම් කිසි කෙනෙක් කරුණා මෛත්‍රියෙන් ඉනවා. යම් කිසි පුස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරනවා. බහුල වශයෙන් තරහ නැතු වෙන. තරහ යන්න පුළුවන්. ඒක ප්‍රහාණය. හිතේ වෛර තරහ තියාගෙන ඉන්නේ කරුණා මෛත්‍රිය තියෙන. ඒ කෝපයත් ද්වේෂයත් නොසතුටත් පල කරන්නේ. අන්න යා මේ රැස් කරගත්ත පිනෙන් තරහ දුරු කරපු ක්‍රෝධය දුරු කරපු මෛත්‍රියෙන් හිටපු පිනෙන් දෙව්ලෝ උපදින. යම් හේකින් දෙව්ලෝ උපදුනේ නැත්තම් මනුෂ්‍ය ලෝකයට ආවොත් ලස්සනයි ප්‍රියමනාපයි සිරියාවයි. බලන්න ආස හිතෙනවා. දකින්න ආස හිතෙනවා. හැරිලා බලන්න හිතෙනවා. කතා කරන්න හිතෙනවා. මොන දේ බලන්න හිතෙනවා. එච්චර ලස්සනයි. ඒ තමයි යාගේ මෛත්‍රිය. සසරි පුරුදු කරපේ. තුරිදානක පාරමිතාවක් වගේ. ලෝකෙ කිසි කෙනෙකුට ලං විය නොහැකි විදිහේ මෛත්‍රිය පාරමිතාවක් විදිහට පුරපු බුදුරජාණන් වහන්සේගේ මෝහ මඩල කොහොමද? සසරේම කවුරුවත් දිහා රවලවත් බලලා නැති බුදුරජාණන් වහන්සේගේ නිස්සංගල කොහොම තියෙන්නේද? ඒ නිසා මේක තමයි කියනවා ලස්සන වන ප්‍රතිපදාව. දැන් බලන උස්පහත්කන් මිනිසුන්ගේ ඇතිකලේ ඔවුන්ම සංසාරයේ කරපු කර්මත් එක්ක. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහිලා ඇතන් ස්ත්‍රියක් වූ පුරුෂයෙක් ඉරිසියා සහගත වීම ඉරිසියා කරනවා. අනුන්ට ලැබෙන ලාභ සත්කාර ගෞරව මාන්න වන්දනා පූජා වලට ඉරිසියා කරනවා. ද්වේෂය ඇති කරගන්නවා. ඉරිසියාවෙන් ඉරිසියාව බැඳගන්නවා. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ කර්මය මුල් වෙලා කයිබිඳල මරණින් මත්තේ නිරයාව. ඉරිසියාව කියන්නේ නිරේ උපද්දන එකක්. යම් හේකින් නිරේ උපදුන් නැත්තං මනුසලෝකිකට අවොත් එහෙම මොකද වෙන්නේ? යම් තැනක උපදිනවනම් කිසි ආනුභාවයක් නැති කෙනෙක් වෙනවා. කිසිම ආනුභාවයක් නෑ. එයාව කවුරුවත් ගණන් ගන්නේ. දැක්කද ඉරිසියාවෙන් ප්‍රතිඵල? ඊ අත හොදන්න වතුර ටිකක් දෙන්න කෙනෙක් නැති වෙනවා කියන ඉරිසියාවේ පාප. දුකක් කියන්න කෙනෙක් නැති වෙනවා කියන ඉරිසියාවේ පාප. හදිසියට කතා කරගන්න කෙනෙක් නැහැ කියන ඉරිසියාව විපාක. සමාජෙන් කොන් වෙනවා ඉරිසියාව විපාක. උද්දකලා වෙලා යනවා ඉරිසියාව විපාක. එයා වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ ඉරිසියාව විපාක. මොකුත් ලැබෙන්නේ නැහැ ඉරිසියාව විපාක. කොහොමද ඉරිසියා කෙරෙන්නේ? කිසි ආනුභාවයක් නැති පැත්තකට දාපු නිකමෙක් වෙලා ඉපදෙනවා. කවුරුවක් ගණන් ගන්න? ඒක සමාජයට දොස් කියලා මාව ගණන් ගන්න, මාව කොන් වුණා කියලා අපි ලෝකෙට චෝදනා කළාට තමන්ම කරපු කර්මය. තමන්ට තමන් හම වුණා. තමන්ම කරපු දේ ඉරිසියා කිරීම එච්චර විපාක. යම්කිසි කෙනෙක් ඉන්නවා ඉරිසියාව නැහැ. අනුන්ට ලැබෙන ලාභ සත්කාර ගෞරව සම්මාන ගැන සතුටු වෙනවා. දැන් අනුන්ට ලැබෙන දේවල් ගැන සතුට. අනේ කොච්චර එකද කවුරු හරි මේකෙන් ගැලවිලා යන්නේ. අනේ කවුරු හරි සනින් පෙන් සැපෙන් ඉන්නේ. කොන්ද ලස්සන ගියක් අදලා කොච්චර එකද මේ මිනිස්සු ගිපින. හොඳ වාහනයක් අරන් මේ මිනිස්සු ගිපින. කොච්චර හොඳද අර බලන්න අර ජෝඩුව බොහොම සමගියෙන් යනවා. කොච්චර හොඳද ඇත්තන් ගිපින. අනේ ඇත්ත හැමදාම සමගියෙන් සිටිත්වා. මේ විදිහට ඉරිසියාවක් නැතුව ඉන්නවා. ඒ ඉරිසියාවක් නැතුව ඉප නිසා ඉරිසියා නොකිරීම දෙව්ලෝ උපද්දවන. ඉරිසියා නොකිරීම දෙව්ලෝ උපද්දනවා. යම් හේකින් දෙව්ලෝ ඉපදුනේ නැතුව මනුස ලෝකේ ඉපදුනොත් එහෙම උපදින්නේ ආයමත් මනුස ලෝකේ මහේසාක්‍ය වෙලා. හරි ආනුභව සම්පන්න ඉරිසියා නොකරපු නිසා. එයා වටා ඕන තරම් පිරිවරේ ඉන්නවා. මොනවාරි ලැබෙනකොට එයාට තමයි ඉස්සෙල්ලාම ලැබෙන්නේ. එයා ගැන අනිත් අය කතා කරනවා, ප්‍රියමනාප වෙනවා, ප්‍රසිද්ධ වෙනවා. එයාගේ සමාජයේ පිළිගැනීමක් එනවා, ගෞරවය හිමි වෙනවා, නම්බුනාම හිමි වෙනවා. මහේසාක්‍ය කෑම කාලා පිඟානේ හොදන්න නැහැ, ඒකත් වෙන කෙනෙක් කරනවා. මහේසාක්‍ය ඒ මහේසාක්‍ය බව එන්නේ මහා ආනුභාවයේ තේජස එන්නේ ඉරිසියා නොකළාව. අනුන්ට ලැබෙන දේවල් වලට ඉරිසියා කරන්න එපා. ඒක එක එක්කෙනාගේ පිනට ලැබෙන ඒවා. ඉරිසියා කිරීමේ විපාක, ඉරිසියා නොකිරීමේ විපාක ආනුභාවයේ මහේසාක්‍ය බව. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් තරුණය මිහිලා ඇතන් ස්ත්‍රියක් වේවා පුරුෂෙක් වේවා දන් දෙන්නේ නැහැ. ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට ආහාර අන්නම් පානං වත්තං යානම් මාලං ගන්ධං විලේපනං සයනාසනං ආවාසං තේලම් පදීපං කියලා විදස පිරිකර. ආහාර පාන වස්ත්‍ර යාන මල් සුවඳ විලවුන් සේනාසන ආවාස තෙල් පහන් ආදී පූජා කර පිරිකර සහිත පූජා කරන්නේ නැහැ. මෙයා දන් දෙන්නේ නැහැ. ඒ කාලේ පූජා කරපේව තමයි මේ කියන්නේ. මෙයා දන් දෙන්නේ නැහැ. දන් නොදීම මුල් කරගෙන, ඒ මසුරුකම මුල් කරගෙන, ලෝභය මුල් කරගෙන කයිබිඳලා මරණින් මත්තේ දුගතිය උපදිනවා. යම් හේකින් දුගතියේ උපදුනේ නැතුව මනුස්ස ලෝකයකට ආවොත් එහෙම මොකද වෙන්නේ? එයා යම් තැනක උපදිනවද අල්ප වූ භෝග ඇති කෙනෙක් වෙනවා. දුප්පත් බහුභෝගනේ ඉඩම් කෑලක් පුංචි. ඊට පස්සේ බව භෝගයක් හැදෙන්නේ නැහැ. පැල් කිටියක දුප්පත් වෙලා උපදින. ඔවුන්ට ඇති දෙයක් නෑ. ඇයි ඇති දෙයක් නැත්තේ? දීල නෑ. ලොකු ඉඩම්, ලොකු ගෙවල්, ලොකු යානවාහන තියෙන්නේ දීලා. මොකුත් නැත්තේ දීලා නෑ. පින්වතුනි, දුන්නේ නෑ කියන එක හංගන්න බෑනේ. ඉපදුනාට පස්සේ කාටත් පේනවනේ මෙයාට නෑ කියලා. ඇයි ඒ නැත්තේ? දීලා. ඒ නිසා ඔය දුප්පත් මිනිසුන්ට ආධාරයක් කරන්න ගියත් හරියට කරගන්න බෑනේ. කොච්චර දුන්නත් නැහැ. කොච්චර දුන්නත් නැගිටින්නේ. ඇයි ඒ? යා දෙන්නේ. යා දෙන්නේ නැත්තේ? දීලා නැහැ. දන් දෙන්න. පින්වතුනි, දන් දීම කෙනෙකු පුරුදු කරගන්න. මේ තවක් කෙනෙකුට ගරහන්න පහත් කරන්න කියනවා කියලා හිතන්න එපා. මේ සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ අපිට එවැනි දුකක් නොවීම පිණිස. දීපු නිසාමයි ලැබෙන්නේ. පිටරට සුදු මහත්ෙක් වුණා, සුදු නෝන කෙනෙක් වුණා, කොයි රටේ වුණත් යම් මිනිසෙකුට කන්න බොන්න ලැබෙනවා නම්, යාන වාහන වතුරට ගෙවල් දොරවල් තියෙනවා නම්, සංසාරේ දීපු එකකම විපාකයක්. නොදීපු නිසා නම් නෙවෙයි. නොදීපු කෙනා උපදින්නේ දුප්පත් වෙලා, නැතුව උපදින. ඉතින් පින්වත්නි, දන් දෙන කෙනා දන් දීම මුල් කරගෙන දෙව්ලෝක උපදිනවා. යම් හේකින් මනුස්ස ලෝකයට ආවොත් මහා භව භෝග ඇති කෙනෙක් බවට පත් වෙනවා. හේතු දන් දීලා ආහාර පාන වස්ත්‍ර තේනාසන යාන වාහන වතු පිටි ඉඩකඩ මේවා ඇතුව උපදිනවා. ඒවත් දුන්න හේතු නිසා යමක් තමන් කැමති නම්, තමන්ට ලැබෙන්න ඕනි නම්, තමන් මහා පෝෂිතෙක් වෙන්න ඕනි නම්, ඒ පෝසත් භවයේ පිටිපස්සේ තියෙන රහස තමයි සංසාරේ දීලා. මේ ලෝකෙ කොතනක හරි වත් පෝසත්කම් ඇති යම් සත්වෙක් වේද, ඒ සියලු දෙනා සංසාරේ දීපු අයමයි. නොදීපු අය නම් නොවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් තරුණය, මෙහිලා ඇතැන් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, දැඩි අධික මාන්නයෙන් යුක්තයි, වැඳිය යුත්තන්ට වඳින්නේ, දැක හුනස්නින් නැගිටිය යුත්තන්ට දැක හුනස්නින් නැගිටින්නේ, ආසනයක් දීමට සුදුසු කෙනෙකුට ආසනයක් දෙන්නේ, මාර්ගයේ ඉඩ සැලසිය යුතු කෙනෙකුට ඒ මඟට ඉඩ දෙන්නේ, සත්කාර ලැබිය යුතු කෙනෙකුට සත්කාර කරන්නේ, ගෞරව කළ යුතු කෙනාට ගෞරව කරන්නේ, බුහුමං ලැබිය යුතු කෙනෙකුට බුහුමං කරන්නේ, පිදිය යුතු කෙනාට පුදන්නේ. මේ කෙනා මේ කරපු කර්මයෙන් දුගතිය උපදිනවා, අපාය උපදිනවා ගරු නොකිරීම නිසා. යම් හේකින් අපාය යන්න නැතුව මනුෂ්‍ය ලෝකයකට ආවොත් එම නීච කුලේ උපදිනවා, පහත් කුලේ උපදිනවා. කවාගෙන්වත් නම්බුවක් නැහැ. දැන් ඉන්දියාවේ කුලභේද දෙඩිව තියෙන ලංකාවේ තියෙනවා. ලංකාවේ කුලේ පහක් කියලා දැනගත්තොත් හැමදැනම නැහැ, කුලේ කල්පින්නා ගත කොටස වෙනවම තියෙනවා. එතකොට මේ කුලේ අඩු මිනිසුන්ට වෙනම කෝප්ප, ඉඳගන්න වෙනම බංකෝ, පිළිගන්න පැත්තෙන් එන්න ඕන ගී ඉස්සරහ පැත්තෙන් එන්න බෑ. ඉතින් මේ ඔක්කොම කුලේ ප්‍රශ්නනේ. ඉන්දියාවේ වසල කුලේ ඉපදුනාට පස්සේ ශුද්‍රයින් වෙලා කෙලමාල්ලක් එල්ලගෙන ඉන්න ඕනේනේ. බමුණු ගම්වලට මිනිසුන්ට කෙල ගහන්නත් බෑ. ඒක බෙල්ල එල්ලගෙන ඉන්න ඕන පොල් කට්ටක්, කෙල ගහන එක ඒකට ගහන්න ඕන. ගමනක් යනකොට පිටිපස්සෙන් කොස්සකින් අතු ගාගෙන යන්න ඕන. ඒ කිසි බමුණු ගමේ පොකුණු වලින් ලිං වලින් වතුර බොන්න බෑ. ඊළඟට ඇඳුම් වස්ත්‍රයක් දුන්නත් ඒක පාගල කෙල ගහලා දෙන්නේ. බමුණන්ගේ වේද මන්ත්‍ර කියන්න බෑ, දිව කපනවා. වැසිකිලි කැසිකිලි හොදන්න ඕන. දැක්කද ගරු නොකිරීම? එතකොට අපි අර කුල භේදය අවශ්‍ය නෑ, සමාජය ඔක්කොම එක තැනකට ඉන්න ඕන කියලා ධර්මානුකූලව කතා කරනවා. නමුත් ඔවුන් එතෙන්ට ආවේ, ඔවුන් එතෙන්ට දැම්මේ ඔවුන්ම කරපු කර්මය විසින්. ගරු කළලා නෑ. ඒකයි සෑරජාණන් වහන්සේ කියන්නේ ගරු කළ යුතු ස්ථානයක්. බෝරජාණන් වහන්සේ ගරු කළ යුතු ස්ථානයක් එතෙන්ට නිගරු කරන්න එපා, නීච කුලය උපදිනවා. ගුරුවරයා කියන්නේ ගරු කළ යුතු කෙනෙක්, සත්කාර කරපු කෙනෙක්. ගුරුවරුන්ට ගරහන්ට ගණන් නොගෙන ඉන්න එපා, නීච කුලය උපදිනවා. අම්මා තාත්තා කියන්නේ ගරු කළ යුතු කෙනෙක්, පිදිය යුතු කෙනෙක්, වැඳිය යුතු කෙනෙක්, ඇවුම් කන්දිය යුතු කෙනෙක්. එහෙම නොකර ඉන්න එපා, නීච කුලය උපදිනවා. වහන්න බෑ, වහන්න බෑ, නීච කුලය උපදිනවා. තමන්ගේ පවුලේ වැඩිමහල් අක්කා අයියා වැඩිමහල් අය කියන්නේ අපි සැරපෙන්නන් දෙන්න අය නෙවෙයි. ඒ අයට අපි වඳින්න ඕන, ගරු කරන්න ඕන, සංගරුවනට ගරු කරන්න ඕන, වඳින්න ඕන. සංගයා දැක්කට පස්සේ සමහරට බස් එකේ සීට් එකක් දෙන්න ඇති අවස්ථා තියෙනවා සංගයාට. මමත් මට මතක හිටින, මමත් බස් එකේ ගිහිල්ලා තියෙනවා, කිලෝමීටර් ගානක් සීට් එකක් නැතුව හිටගෙන ගිහිල්ලා තියෙනවා. සීට් එකක් දෙන්න ඇති කුසදරු අම්මා කෙනෙකුට සීට් එක හාඳුරන්න දෙන්නේ නැත්නම් අනිත් අය ගැන කවුරු කතා කරන්නේ? එතකොට කුසදරු අම්මා කෙනෙකුට සීට් එකක් දෙන්නේ, වයසක අය බස් එකේ දාගෙන යන්නේ, ඔය වයසක උන්දලක් ගත්තොත් තමයි කියලා වයසක අයට සීට් එකක් දෙන්නේ. මේ පොඩි කොල්ල පුරු ප්‍රියසට ඉඳගෙන කයිය ගහගෙන යනවා ෆෝන් නොකෝවා. මොකද්ද කර්මය? බස් එකේ ගිහිල්ලා කර්මයක් රැස් වෙනවා. වැඩිහිටි කෙනෙකුට ගරු නොකිරීම නීච කුලය උපදින. තමන්ටද ගෞරවයක් ඉන්නේ, තමන්ට හැම තැනින්ම කැපිලි කිටිලි. කුලේ ඉස්සරහට එනවා, උපන් වහන්සේ ඉස්සරහට එනවා, නීච කුලය උපදින. හරියට වඳින්නේ හාමුදුරන්ට, හරියට වඳින්නේ නැමිලා වඳිනවා. ඒක මේ සංසාරෙට. චෛත්‍ය වලට දන ගහලා නල්ල තියලා වඳින්නේ. ඒක මේ සංසාරෙට. ගරු කරන්නේ ෆොටෝගක කයියකක ඔය යනවා සෑමලු බෝමලුව. ඒක මේ පාවහන් දාගෙන යනවා, ගරු කරන්නේ. ඊළඟට සංගයත් එහි කියලා කතා කරන්නේ, අයියෙන් කතා කරනවා, තමන්ගේ වචනින් අනිත් අය පාලනය කරනවා. ඔය දායක සභා ඊට ගරු නොකිරීම විපාක තමයි නීච කුලේ. ඒක කවුරුවත් ඉඳලා උඹ හරිට ඵලයන් මෙහෙට ඵලයන් කියලා මෙහෙ වෙන එකක් නෙවෙයි. කර්මයේ නැති බලවේගයක් තමා තුළින් ඇති වෙනවා. ගරු කළ යුත්තන්ට ගරු කරන්න ඕන. එකට පැවිදි වෙච්ච සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට පවා ගරු කරන්න උගන්වන. ඒකනේ ආනන්ද ස්වාමීන් වහන්සේ, ආනන්ද අනුරුද්ධ බබු කිම්බිලාදි රහතන් තෙරුන් මහාන වෙනකොට උපාලි ඉස්සරලා මහාන කරන්න කිව්වා. අපි ඒ උපාලිට අපි ගරු කරන්න ඕන, වඳින්න ඕන, දැක හුනස් මේ නැගිටින්න ඕන. ඉස්සර වැඩිහිටි එනකොට ආසනෙ නැගිටිනවා, ගුරුවරු වෙනකොට ආසනෙ නැගිටිනවා. දැන් ඒවා තියෙනවද? අනේ මන්. ඊළඟට වැඩිහිටියෝ ඉන්න තැන්වල ඒ කතාවට අපි එකතු වෙන්නේ, අපි අයින් වෙලා ඉන්නේ ගෞරවෙ. දැන් ඒවා තියෙනවද? ඉතින් ඒ නිසා ගරු නොකිරීමේ විපාක අඩු කුලෙ උපදින. ඊට පස්සේ යම් කිසි කෙනෙක් නැගිටි ගරු කළ යම් ස්ත්‍රියක් හෝ පුරුෂේ දැඩි නෑ, මාන්නක්කාරණේ, වැඳිය යුත්තන්ට වඳිනවා, දැක හුනස්නෙන් නැගිටිනවා. ඊළඟට ආසනයක් දීමට සුදුසු කෙනෙකුට ආසනයක් දෙනවා. මාර්ගයේ ඉඩ සැලසිය යුතු කෙනාට මාර්ගයේ ඉඩ සලසනවා. සමහර අය පාරෙන් අයින් වෙන්නෙත් නෑ. එතකොට මාර්ගයේ ඉඩ සලසනවා. සත්කාර ලැබිය යුතු කෙනෙකුට සත්කාර කරනවා. ගෞරව ලැබිය යුතු කෙනාට ගෞරව කරනවා. බොහොමං ලැබිය යුතු කෙනාට බොහොමං කරනවා. පිදිය යුතු කෙනාට පුදනවා. ඉතින් ඔහු ඒ රැස් කළ පිනෙන් මේ සමා කර්මය සමාදන් වෙලා කය බිඳිලා මරණින් මත්තේ ගරු කිරීම කියන පින මුල් වෙලාම දෙව්ලෝකදී. යම් හේකින් දෙව්ලෝ ඉපදුන් නැත්තම් මනුස්ස ලෝකෙ ඉපදුනොත් එහෙම උසස් කුලේ උපදින. උසස් කුලේ ඔහුට අනිත්‍යය ගරු කරනවා. එයාට හිස පාත් කරනවා, අතට පයට සේවකයෝ, වැසිකිලි කැසිකිලි හොදන්න වෙනම සේවකයෝ. ඒකනේ අඩු කුලේ ඉපදුන කෙනා උසස් කුලේ අයට සේවය කරන හේතුවයි. අරයා ගරු කළා තමයි උසස් කුලේ ඉපදුනේ. අරයා ගරු නොකළා නම් ගරු නොකිරීපු කෙනා අතෙන්ට උපස්ථාන කරනවා. මම මේ අතරේ පිංගතුනි තවත් කාරණාවක් කියන්නම්. ඒ තමයි ඔබට මතකද ඒ ගරුණු කිරීම ගැන තියෙන විස්තරයක් අපි පෝය දේශනාව කළා. ඒ තමයි පින් කරන අය අතර වුණත් සෑ බෝධි වන්දමින් ධර්මය අහමින් සිල් රකිමින් පින් කරන අය වුණත් ගෞරවය අඩු වැඩි බව අනුව තමයි දිව්‍ය ලෝකේ විමාන පහළ වෙන්නේ. හොඳ ගෞරවයෙන් පින් කරනවා නම් සෑය වඳින්නේ පූජාවල් කරන්නේ ධර්මය අහන්නේ ගොඩාක් ගෞරවයෙන් බුදු කෙනෙක් ජීවමාන වගේ හිතලා බණක් ඇහුවත් හරි ගෞරවයෙන් අහන්නේ දන් දෙන එක ගෞරවයෙන් දෙන්නේ සිල් රකින්න එක ගෞරවයෙන් රකින්නේ එහෙම එක්කෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා එච්චර ගෞරවයක් නෑ ආවට ගියාට පින් කරගෙන ඉන්නවා. ඒතකොට අර ගෞරවයෙන් පින් කරපු කෙනා දෙව්ලොව උපදින්නේ දිවි රාජයක් වෙලා ප්‍රධාන දෙවියා. අර ගෞරවයේ අඩු කෙනා ගෞරව නොකිරීමේ විපාක විදියට ඒ දිවියන්ගේ පිරිවර අතර උපදිනවා. දිවිය සේනාවටයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න දැන් අර ගෞරව කරපු දිවියන්නේ දිවි රාජය. එයාට අනිත් අය ගරු කරන්න ඕන. එනකොට හුනස්නේ නැගිටින්න ඕන ඉසපාක් දිව්‍ය ලෝකේ බෑ අයින් ගහිලි නෑ. දිව්‍ය ලෝකේ කර්මානුරූපවම ගරු කිරීම එනවා. උතුරු ප්‍රධාන දෙවියට ගරු කරන්නම ඕන. එක්කෙනෙක්වත් පසුබාන්න බෑ කියන්නේ. උතුරු ප්‍රධාන දෙවියට හිතනොත් මට අස්වැයෝ බලන්න ඕන කියලා. අර පිරිවර දිවියෝ අස්වැයන්ගේ වෙස්මාරු කරගන්න. දිව්‍ය ලෝකේ තිරිසන් සත්තුනේ. නමුත් ඒ තිරිසන් සතුන් විදියට වෙස්මාරු කරගන්න. දිව්‍ය මාළු, දිව්‍ය මොනරු, දිව්‍ය ඇත්තු, දිව්‍ය සතා සිව්පාවා බව විමාන වස්තුවල තියෙන ඒ දිව්‍ය සත්තු ගැන විස්තර. ඒ ඇත්තටම තිරිසන් සත්තු නෙවෙයි, පිරිවර අතර දිව්‍යෝ තමයි වෙස්මාරු කරගන්නේ. ඇයි එහෙම වුනේ? ගරු නොකොට පින් කිරීම. බණ අහලා ගෞරවයක් නෑ. ඔයේ ඕනාවට එපාවට බණ අහලා දන් දෙනවා ගෞරවයක් නෑ. හොඳට ඕන තරම් දන් දෙනවා ගෞරවයක් නෑ. සීල් රකින්නවා ගෞරවයක් නෑ. සෑය බෝධි වෙහෙර විහාර පින්කම් කරනවා ගෞරවයක් නෑ. බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා හිතන්නේ. ඊටකොට බලන්න ගරු කිරීම නොකිරීම අතරත් උස් පහත්කම් තියෙන විදිය. ඒ නිසා ඔය අපි උසස් කුලී උපදින හැටි, නීච කුලී උපදින හැටි ඔය කතා කළේ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනින් ඔන්න උපදිනවා යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂේ ඔහු ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු ළඟට ගිහිල්ලා අහන්නේ කුසල් මොනවද, අකුසල් මොනවද, වැරදි දේ මොනවද, නිවැරදි දේ මොනවද, සේවනයේ කළ යුතු දේ මොනවද, සේවනයේ නොකළ යුතු දේ මොනවද, කුමක් කළොත් දීර්ඝ කාලයක් අහිත පිණිස පවතින්නේ, දුක පිණිස පවතින්නේ, කුමක් කළොත් දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින්නේ, කොයි ආයුරින් රැස් කළ සමාදන් වූ කර්මය නිසාද අපාය යන්නේ, කොහේ මොනව කළොත්ද දිව්‍ය ලෝකේ යන්නේ, සුගතිය උපදින්නේ කියලා මෙයා අහන්නේ. කුසල් අකුසල් හොඳ නරක අහන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ. ඒ කරුට්ටානි අයගෙන් යහපත අයහපත අහන්නේ. හොඳ දේවල් මොනවද, නරක දේවල් මොනවද, යහපත අයහපත, සුගතිය යන්නේවා, අපාය යන්නේවා අහන්නේ. ඒ යහපත යහපත අහපු නැති කර්මයේ දුගති උපදිනවා. මනස ලෝකෙ ඉපදුනාට පස්සේ ප්‍රඥාව නැහැ. දුගති ඉපදින්නේ නැතුව මනස ලෝකෙ ඉපදුනාට පස්සේ කල්පනා ශක්තිය නැහැ. මෝඩයි. තේරෙන්නේ නැහැ මොකක්වත්. දැන් ඔබ කියන්න, දැන් සමාජයේ කුසල් මොනවද, අකුසල් මොනවද, යහපත මොනවද, අයහපත මොනවද කියලා අහන අය කීයෙන් කී දෙනාද ඉන්නේ? දැන් සමහර වැඩසටහන් වලදී ධර්ම සාකච්ඡා වෙලාවේ අපි ධර්ම සාකච්ඡා ප්‍රශ්න අහන කෙනෙක් නේ. දහං කරුණ අහන, කුසල් අකුසල් මොනවද කියලා අහන්නේ. අනේ ස්වාමීනි හීනෙන් බය වුණා. යකෙක් බෙල්ල මිදිකනවා. ඊළඟට මේ වාතයක් ගියට පස්සේ ගඳයි, මොකද කරන්නේ? ඕවා තමයි අද කාලේ අහන්නේ. ස්වාමීනි කුසල් මොනවද, අකුසල් මොනවද, යහපත මොකක්ද, අයහපත මොකක්ද, පින් මොනවද, පව් මොනවද, ඒ මොනවත් ඇහිල්ලක් නෑ. දහන් සාකච්ඡා. ඉතින් අදටත් දහන් සාකච්ඡා, ධර්ම සාකච්ඡාව යමක් අහන එක, තේරුම් ගන්න එක, ප්‍රඥාවට උපකාරයි. ඒක හොඳ නරක යහපත අයහපත කුසල අකුසල නේද මේ ධර්ම දේශනාවලින් ඔබට අහන්න ලැබෙන්නේ. එහෙනම් ධර්ම දේශනා අහන අය සංසාරේ ප්‍රඥාවන්ත උපදිනවා. මොකද සම ශ්‍රමණයන් වහන්සේලාගේ යහපත අයහපත ඇහුවා. ගැටලුවක් තිබ්බොත් විමසුවා. ධර්මයේ විමසනකොට අහනකොට බලන්න පින්වතුනි අනිත් ගුණධර්ම කෙසේ වෙතත් හොඳ මොනවද නරක මොනවද කියලා අහනවා. මම මේ අඩුපාඩුව හදාගන්නේ කොහොමද කියලා යා අහනවා. ඒ කුසල් අකුසල් අහන පින් බලයෙන්ම පින්පව් අහන පින් බලයෙන්ම දෙව්ලෝ උපදිනවා. මනස දෙව්ලෝ යන්නේ නැතුව මනස ලෝකේ උපදින ප්‍රඥාවන්තෙක් කියලා උපදිනවා. මහා බෝධිසත්වයෝ සංසාරේ පාරමිතාවක් විදිහට හොඳ නරක අහ අහ ගිහිල්ලා තියෙනවා. සම්මා සම්බුදු වෙන ජීවිතේ බෝධිසත්ව කාලේ ගුරුවරුන් සොයාගෙන ගිහිල්ලා කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි සත්‍ය කුමද්ද කුසල් කුමද්ද කියලා සොය සොයා ගියා. උටට හොඳ නරක කුසල් අකුසල් අහන එක තමයි ප්‍රඥාවන්ත වීමේ කර්මය. ඉතින් මේ විදිහට සත්වයාගේ උස් පහත්කම් පිළිබඳව තියෙන කර්ම විපාක පිළිබඳව සුභ මානවකයාට භාග්‍යතුනාස දේශනා කරනවා. කම්මස්සකා මානව සත්තා කර්මය තමාගේ දී කරගෙන කර්මය දායවැද්ද කරගෙන කර්මය උප්පත්ති ස්ථාන කරගෙන තමයි මේ ලෝක සත්වයා ඉන්නේ. ඒ නිසා තමයි හීන ප්‍රණීත භේදය උස් පහත්කම් භේදය මිනිස්සු අතර තියෙන්නේ. මෙහෙම කියපු ගමන් තෝදෙය පුත්‍ර සුභ මානවකයා දෑත සිරසි තියලා අභික්කන්තම් බන්ති සුන්දරයි ස්වාමීනි සුන්දරයි මගේ ජීවිතේ යටට හැරවිලා තිබ්බ උඩට හැරුණා වගේ ඊළඟට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්වුවා වගේ මම් මුලා වූ කෙනෙකුට පාර පෙන්වුවා වගේ අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැල්වන රූප දකින්න කියලා ඇස් ඇත්තන්න ඒ වගේ තෙල් පහන දැල්ලුවා. ශාස්ත්‍රුන් වහන්සේ නොඑක් ආකාරයෙන් මට මේ දහම් කරුණ විස්තර කළා. භාග්‍යතුන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝ රත්නයේ සරණ යනවා. දිවිහිමේ මේ සුභ මානවක භාග්‍යතුන් වහන්සේ සරණ ගිය උපාසකෙක් විතරා ගන්න චේක්වා කියලා තෙරුවන් සරණ ගියා. එදා ඉඳලා ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයා කර්ම විපාක ගැන අහලා ඔබටත් හොඳ කාරණාව පැවිදිෙන්න යන අය වළක්වනවා ඒකත් වෙනවා. පැවිදිෙන්න යන කෙනෙකුට උපකාර කරනවා ඒකත් වෙනවා. ධර්මය අහන අයට උදව් කරනවා බාධා කරනවා ඒවත් වෙනවා. අපි මොකද්ද කරන්නේ? ඒක අපිට වපුරන දේ ඵලයේ විදිහට හම්බවෙනවා. දැනට කියන්න පුළුවන් උච්චරයි මේ ගෝඩාවිකටි. ශාස්ත්‍රුන් වහන්සේ මේ සියල්ල දන්නාසේක දකිනාසේක ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේ දිවිහිමියෙන් සරණ යනවා කියලා හිතන්න. කුසල් දහම් යහපත් ධර්මයම පුරුදු කරනවා කියලා හිතන්න. ගෞතම සසුනේ සැනසෙන්න ඔබට වාසනාව ලැබේවා.